بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් سبح لله ما في السماوات وما في الأرض وهو العزيز الحكيم هو الذي أخرج الذين كفروا من أهل الكتاب من ديارهم لأول الحشر ما ظننتم أن يخرجوا وظنوا أنهم مانعتهم حصونهم من الله فأتاهم الله من حيث لم يحتسبوا وقذف في قلوبهم الرعب يخربون بيوتهم بأيديهم وأيدي المؤمنين فاعتبروا يا أولي الأبصار අහස් වල හා මහ පොළොවේහි ඇති දෑ අල්ලාහ්ව පවිත්‍ර කරති. ඔහු සියලු දෑ කෙරෙහි අභිබවා ගියා වූ බල සම්පන්නයාය. තවද සියුම් ඥානවන්තයාය. දේව පුස්තකලත් ජනයාතුරින් ප්‍රතික්ෂේපකෙයින් ඔවුන්ගේ නිවෙස් වලින් ප්‍රථම සේනාංකය මෙහෙයවමින් පිටුවහල් කළේ ඔහුමය. ඔවුන් පිටවී යනු ඇතැයි නුඹලා නොසිතුවෙහිය. ඔවුන්ද තමන්ගේ බලකොටු තමන්ව අල්ලාහ්ගෙන් ආරක්ෂා කරාවි යැයි සිතුවෝය. අල්ලාහ් ඔවුන් නොසිතූ අයුරින් ඔවුන් වෙත පැමිණියේය. ඔවුන්ගේ හදවත්වල බියක් ඇති කළේය. ඔවුන් තමන්ගේ නිවෙස් තමන්ගේ දෑතින්ම විනාශ කර දෙමෝය. විශ්වාසිකයින්ගේ දෑතින්ද ඒවා විනාශ විය. නුවණැත්තනි, මෙයින් දැනුමුතුකම් ලබා ගනියෝ. ولولا أن كتب الله عليهم الجلاء لعذبهم في الدنيا ولهم في الآخرة عذاب النار ذلك بأنهم شاقوا الله ورسوله ومن يشاق الله فإن الله شديد العقاب ما قطعتم من لينة أو تركتموها قائمة على أصولها فبإذن الله وليخزي الفاسقين وما أفاء الله على رسوله منهم فما أوجفتم عليه من خيل ولا ركاب ولكن الله يسلط رسله على من يشاء والله على كل شيء قدير පිටුවහල් කරවීම ඔවුන් කෙරෙහි අල්ලාහ් විධානය නොකළේ නම් ඔවුන් හට මෙලොවේහිම දඩුවම් පමුණුවයි. ඔවුන් හට එලොවේහි නිරදඩුවම දැත. මෙයට හේතු වූයේ අල්ලාහ්ටද ඔහුගේ දූතයාණන්ටද එරෙහිව සිටි හේිනි. කවරෙකු අල්ලාහ්ට එරෙහිව සිටින්නේද සැබවින්ම අල්ලාහ් දැඩිව දඩුවම් කරන්නෙකු වන්නේය. නුඹලා කපා දැමූ ඉඳිගස්ද එසේ නොමැතිනම් මුල් මත තිබෙන්නට හැරියා වූ දෑද අල්ලාහ්ගේ අනුමැතිය මත සිදුවිය. මෙය සිදු වූයේ පාපිෂ්ඨයින් අවමන් කිරීම පිණිසය. අල්ලාහ් ඔවුන්ගෙන් තම දූතයාණන්ට නැවත ලබා දුන් දෑ නුඹලා අශ්වයින් හා ඔටුවන් දක්කාගෙන යාමෙන් ලැබුණු දෑ නොවේ. එනමුත් අල්ලාහ් තමන් අභිමත කළ අය කෙරෙහි තමන්ගේ දූතවරුන්ට බලය දෙන්නේය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි බල සම්පන්නයෙකු වන්නේය. الله على رسوله من أهل القرى فلله وللرسول ولذي القربى واليتامى والمساكين وابن السبيل كي لا يكون دولة بين الأغنياء منكم وما آتاكم الرسول فخذوه وما نهاكم عنه فانتهوا واتقوا الله إن الله شديد العقاب අල්ලාහ තම දූතයානන්ට එම ගම්වැසියන්ගෙන් ලබා දුන් දෑ අල්ලාහටද ඔහුගේ දූතයානන්ටද ඥාතීන්ටද අනාථයින්ටද දුගියන්ටද මගීන්ටද අයිතිවන්නේය. නුඹලා අතුරින් පොහොසතුන් අතරෙහි පමණක් එය රැඳී ආ නොයුතුයි යන්නට අල්ලාහ මෙසේ කළේය. දූතයානන් නුඹලාට දුන් දෑ නුඹලා ලබා ගනිව්. තහනම් කළ දෙයින් වැළකී සිටියු. අල්ලාහ් බියපතිමත් වව්. සැබවින්ම අල්ලාහ් දැඩි ලෙස දඩුවම් කරන්නෙකු වන්නේය. ලිල් ෆුකරායිල් මුහාජිරීනල් ලදීන උඛ්රිජු මින් දියාරිහිම් ව අම්වාලිහිම් යබ්තගූන ෆද්ලම් මින අල්ලාහ් من الله ورضوانا وينصرون الله ورسوله أولئك هم الصادقون والذين تبوأوا الدار والإيمان من قبلهم يحبون من هاجر إليهم ولا يجدون في صدورهم حاجة مما أوتوا ويؤثرون على أنفسهم ولو كان بهم خصاصة ومن يوق شح نفسه فأولئك هم المفلحون والذين جاءوا من بعدهم يقولون ربنا اغفر لنا ولإخواننا الذين سبقونا بالإيمان ولا تجعل في قلوبنا غلا للذين آمنوا ربنا إنك رؤوف رحيم الله ගේ කරුණාවහ තෘප්තිය බලාපොරොත්තු වන්නන් ලෙස الله තහ ඔහුගේ දූතයානන්ට උදව් කරන්නන් ලෙසද තමන්ගේ නිවෙස් හා සම්පත් වලින් බැහැර කරනු ලැබූ දුප්පත් මුහාජිරවරුන්ටද එය උරුමය. ඔවුනට පෙර මදීනා නගරයේද විශ්වාසයේද ලැබුවෝ හිජ්‍රත් කර තමන් අසලට පැමිණෙන්නන් ප්‍රිය කරති. ඔවුන් අතර ඇති දෑ දැක තම හදවතෙහි ඒ වෙත කිසිම අවශ්‍යතාවයක් ඔවුහු නොදකිති. තමන්ට අවශ්‍යතාවය තිබියදීද තමන්ට වඩා ඔවුන් හට ප්‍රමුඛත්වය ලබා දෙති. කවරෙකු තමන්ගේ හදවත හා බැඳුණු මසුරුකමින් වැළකෙන්නේද ඔවුන් මෙය ජයලද්දෝ වන්නේ ඔවුනට පසු පැමිණෙන්නෝ අපගේ පරමාධිපතියාණනි. අපට කමා කරනු මැනව අපට පෙර විශ්වාසයෙන් යුතුව ගිය අපගේ සහෝදරයින්ටද කමා කරනු මැනව විශ්වාස කළවුන් කෙරෙහි අපගේ හදවත්වල කිසිම පිළිකුල් භාවයක් ඇති නොකරනු මැනව අපගේ පරමාධිපතියාණනි. සැබවින්ම ඔබ සෙනෙහබරය කරුණාන්විතය යනුවෙන් පවසති. أَلَمْ تَرَ إِلَى الَّذِينَ نَافَقُوا يَقُولُونَ لِإِخْوَانِهِمُ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ لَئِنْ أُخْرِجْتُمْ لَنَخْرُجَنَّ مَعَكُمْ وَلَا نُطِيعُ فِيكُمْ أَحَدًا أَبَدًا وَإِنْ قُوتِلْتُمْ لَنَنْصُرَنَّكُمْ والله يشهد إنهم لكاذبون لئن أخرجوا لا يخرجون معهم ولئن قتلوا لا ينصرونهم ولئن نصروهم ليولن الأدبار ثم لا ينصرون لأنتم أشد رهبة في صدورهم من الله ذلك بأنهم قوم لا يفقهون කුහකයෝ දේව පුස්තකලත් ජනයාතුරින් ප්‍රතික්ෂේප කරන තමන්ගේ සහෝදරයන් දෙස බලා නුඹලා පිටුවහල් කරනු ලැබුවේ නම් සැබවින්ම අපද නුඹලා සමගම පිටවන්නෙමු නුඹලා විෂයෙහි කිසිවිටක අපි යටහත් නොවිමු නුඹලා සමග කවරෙකු හෝ සටන් වදින්නේ නම් සැබවින්ම අපි නුඹලාට උදව් කරන්නෙමු යනුවෙන් ප්‍රකාශ කරනු ඔබ විමසිලිමත් නොඌයේද සැබවින්ම ඔවුන් අසත්‍ය ප්‍රකාශ කරන්නන් යයි අල්ලා සාක්ෂි දරන්නේය ඔවුන් පිටුවහල් කරනු ලැබුවේ නම් සැබවින්ම මෝහු එනම් කුහකයෝ ඔවුන් සමග පිට නොවිති ඔවුන් සමග සටන් වදිනු ලැබුව විට ඔවුන්ට උදව් නොකරති එසේ උදව් කරන්නේ නම් සැබවින්ම ඔවුහු හැරී පිටුපා දුවති පසුව ඔවුන්ට උදව් දෙනු ලබන්නේද නැත සැබවින්ම ඔවුහු අල්ලාහට වඩා දැඩි ලෙස නුඹලාට බිය වෙති හේතුව නම් ඔවුන් ගැඹුරු දැනුමක් ඇත්තන් නොවිය. ලා යුකාතිලූනකුම් ජමීඅන් ඉල්ලා ෆී කුරම් මුහස්සනතින් අව් මින් වරා'ඉ ජුදුර් بأسهم بينهم شديد تحسبهم جميعا وقلوبهم شتى ذلك بأنهم قوم لا يعقلون كمثل الذين من قبلهم قريبا ذاقوا وبال أمرهم ولهم عذاب أليم بلقوت إذكر ආරක්ෂා කරන ලැබ වූ ප්‍රදේශයන් තුල සිට හෝ ආරක්ෂක බැම්වලට පසු සිට හෝ මිස ඔවුහු නුඹලා සමග සටන් නොවදිති. ඔවුන් අතර පවතින ඔවුන්ගේ ක්‍රෝධය ඉතා දැඩිය. ඔවුන්ව ඔබ එකමුතුව සිටිනසේ දකින්නෙහිය. එනමුත් ඔවුන්ගේ හදවත් පරස්පරය හේතුවනම් ඔවුන් අඥාන පිරිසක් වන බැවිනි. ඔවුන්ට කිටි කාලයකට පෙර සිටි ඔවුන් මෙන්ම මෝන්ද සිටින්නෝය. ඔහු තමන්ගේ ක්‍රියාකාරකම්වල අයහපත් විපාක භුක්ති විඳෝය. ඔවුන්ට වේදනාව ගෙන දෙන දඩුවම් ඇත. كَمَثَلِ الشَّيْطَانِ إِذْ قَالَ لِلْإِنْسَانِ اكْفُرْ فَلَمَّا كَفَرَ قَالَ إِنِّي بَرِيءٌ مِنْكَ إِنِّي أخاف الله رب العالمين فكان عاقبتهما أنهما في النار خالدين فيها وذلك جزاء الظالمين من سعادة سبلا شيطان نوب پرتکشيپ کرو اسے پرتکشيپ کے ایک واشين پریوارتنية اوائن پاسو شيطان මම නුඹෙන් ඈත් වන්නමි. සැබවින්ම මම විශ්වයේ පරමාධිපති වූ අල්ලාහට බිය වෙමි යයි පවසයි. ඔවුන් දෙපිරිසගේ අවසාන තීන්දුව ඔවුන් දෙපිරිසම නිරයේ සදාකාලිකයෝ යන්නයි. එය අපරාධකරුවන්ට වූ ප්‍රතිවිපාකයයි. يا أيها الذين آمنوا اتقوا الله ولتنظر نفس ما قدمت لغد واتقوا الله إن الله خبير بما تعملون ولا تكونوا كالذين نسوا الله فأنساهم أنفسهم أولئك هم الفاسقون لا يستوي أصحاب النار وأصحاب الجنة الْجَنَّةِ هُمُ الْفَائِزُونَ لَوْ أَنزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَّرَأَيْتَهُ خَاشِعًا مُّتَصَدِّعًا مِّنْ خَشْيَةِ اللَّهِ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ විශ්වාස කළවුනි අල්ලාහ්ට බියවව් සෑම ආත්මයක්ම තමන් හෙට දිනට ඉදිරිපත් කර ඇති දෑ ගැන විමසිලිවිය යුතුයි අල්ලාහ්ට බියවව් සැබවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව ගැඹුරු ඥානය ඇත්තෙකු වන්නේය අල්ලාහ් අමතක කර ඒ හේතුවෙන් අල්ලාහ් ඔවුන්ට ඔවුන්වම අමතක කෙරෙව්වේය එවැනි අයමෙන් නුඹලාපත් නොවව් ඔවුන්මය පාපිෂ්ඨයින් වන්නේ නිරයේ වැසියන් හා ස්වර්ගයේ වැසියන් සමාන නොවන්නේය ස්වර්ග වැසියන්මය ජයලද්දෝ මෙම කුර්ආනය අපි කන්දක් මත පහල කළේ නම් අල්ලාහ්ගේ බිය හේතුවෙන් එය අවනත වී බිඳී සුණු විසුණු වන බව සැබවින්ම ඔබ දකි මෙම උදාහරණය මිනිසුන් අවබෝධ කරගනු ඇතැයි අපි ප්‍රකාශ කළෙමු هو الله الذي لا إله إلا هو عالم الغيب والشهادة هو الرحمن الرحيم هو الله الذي لا إله إلا هو الملك القدوس السلام المؤمن المهيمن العزيز الجبار المتكبر سبحان الله عما يشركون هو الله الخالق البارئ المصور له الأسماء الحسنى يسبح له ما في السماوات والأرض وهو العزيز الحكيم أهو الله أهو هر بنا الدبيان نمت قبت داها දෘශ්‍යමාන දෑ පිළිබඳව ඥානය ඇත්තකි. ඔහුමය අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වන්නේ. ඔහු එනම් අල්ලාහ් ඔහු හැර වෙනත් දෙවියන් නොමැත. ඔහු රජුය. ඉතා පාරිශුද්ධය. අඩුපාඩුකම් නොමැත්තාය. ආරක්ෂාව සලසන්නාය. නිරීක්ෂකයාය. සියල්ල අභිභවායන්නාය. පාලනය කරන්නාය. අභිමානනීයය. ඔවුන් ආදේශ කරන සියල්ලන්ගෙන් අල්ලාහ් පවිත්‍රය. ඔහු එනම් අල්ලාහ් නිර්මාපකයාය. පූර්ව නිදසුනකින් තොරව නිර්මාණය කරන්නාය. හැඩගස්වන්නාය. ඔහුට ඉතා අලංකාර නම් ඇත. ඔහුව අහස්හි හා මිහිතලයේ ඇති දෑ ප්‍රශංසා කරති. ඔහු සියල්ල අභිභවා යන්නෙකු හා ඥානවන්තයෙකු වන්නේය.